කැමැති තනතුරට පත් වෙන්න ඔය පසුබිම නිර්මාණය වෙන්නේ නැහැ. එදා මම එතුමාව ආරක්ෂා කරේ නැත්තම්. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දේශපාලන ගමන ආරක්ෂා කරන්න ඒ එල්ල වුණු හැම අභියෝගයක්ම මම බාරගෙන ක්‍රියා කරපු හැටි මම දන්නවා. ඒ විතරක් නෙවෙයි පක්ෂයේ අභ්‍යන්තරයේ තිබුණු බෙදීම නවත්තන්න මම ක්‍රියා කරපු හැටි මේ රටේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් වේදිකා දෙකක හිටියේ. අවුරුදු 4ක් 5ක් වේදිකාවේ නැංගගෙන එහෙම හිටපු සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනාම එකම වේදිකාවකට ගෙනාවේ මගේ මැදිහත් වීමෙන්.